නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සිතක් තුළ සිය පවතින්නේ කෙසේද කියන කාරණාව. ගොඩාක් වැදගත් කාරණාවක් මේක. ඒකට හේතුව තමයි ගොඩාක් භාවනා යෝගීන් අය සසරෙන් එතර වෙන්න ඕනේ කියලා සිය පවත්වන අය තමන්ගේ සිතේ මේ සිය පවතින්නේ කුමන ආකාරයටද? සියක් සිතේ නිර්මාණය වෙන්නේ කෙලෙසද? ඒක පවතින්නේ මොන විදියකටද? මෙන්න මේ කාරණා පිළිබඳව අවබෝධය නැති නිසා ගොඩාදුරට මේ සිය කියන එක අන්තිම වෙනකන් නොදැනුවත්වම මිය පරලෝ යනවා. අපේ ජීවිතේ අපි මේ සිය ගැන කොච්චර දේවල් දැනගෙන තිබුණත් තාම මාර්ගඵල නැත්තේ, ඒ කියන්නේ මේ මාර්ගඵලයට අදාළ සිය අපි තාම දැනගෙන නැහැ කියන එකනේ. දේශනාවේ තියෙනවා මෙන්න මේම කතාව. රාතන් වහන්සේගේ සිතවිල්ලකින්වත් කෙලෙසයක් නිර්මාණය වෙන්නේ නැල්ලු. මොකද්ද ඒකට ඔප්පු කරන සාක්ෂිය? ඒකට ධර්ම අදහස පැය 24ෙම සතර ඉරියව්වේ මුන්වහන්සේ 100ෙන් ඉන්න නිසා කෙලෙස් නිර්මාණය වෙන්නේ නැහැ. දැන් මේක අපට ලැබිච්ච හොඳම කමඨාණක් කියනවට වඩා මාර්ගය කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් පැය 24ම 100 තිබුණොත් එයා ඉපදෙන්නේ නැහැ. එයාගේ වැඩ ඉවරයි. කෙලෙස් හැදෙන්නේ නැහැ. එහෙනම් මේ 100 අපේ ජීවිතයේ පවතින කාලයට අනුව කෙලෙස් වල ධාරිතාව අඩු වෙනවා කියන එක නේද මේ කියන්නේ? නම එක කමඨාණ. මේක මාර්ගයක් මේ කියන්නේ මේ වචන වලින්. එහෙනම් අපේ සිත තුළ මේ පවතින සීය නිසිලස පවතුනා නම් ඒක නිවැරදි සීයක් නම් අපේ ජීවිතයේ කෙලෙස් ක්‍රමානුකූලව අඩු වෙලා නිරෝධ වෙලා විමුක්තියටපත් වෙන්න ඕනේ. නමුත් මේ සීය ගැන අපි හැමෝම දන්නවා, හැමෝම සීය වඩනවා, පුරුදු කරනවා, පුහුණු කරනවා. හැබැයි කවුරුත් ඒකින් උත්තරීතර තැනට ඇවිල්ලා නැහැ. අද සමස්තයක් වශයෙන් වැඩිපුර තරහා යන්නේ කාටද කියලා ඇහුවාම පුතුජන අයට වඩා මේ ආම්ද්‍රගොල්ලොන්ට තරහා යනවලු. සමීක්ෂණය කරලා බැලුවාම මේ කොප්පු වෙලා. ගෙවල් වල සාමාන්‍යයෙන් 11ට කෑම කන්නේ නැහනේ. 12 මාරේ 1 2 3 4ටත් කනවා දවල් කෑම. හැබැයි 2ට කෑම කෑවා 3ට කෑම කෑවයි කියලා ගෙවල් වල කවුරුත් දබර වෙලා නැහැ. වලම්පියම් පොඩි කරලා නැහැ. අදයි සේනාසනයකට දාහනේ 11:45 විතර වුණා නම් ඇත්තටම අර පෙසර් මනින යන්ත්‍රයේ කතේ අර පටිය හොතලා බැලුවාන එක 300ට විතර නැගලා. මොකද දාහනේ පෙන් විනාඩි 15ක් පරක්ුණයි කියලා කියන මෙච්චර කැළඹෙනවා නම් 2ට 3ට දවල් දාහනේ දීලත් ගී කට්ටිය තුල මෙච්චර කැළඹිල්ලක් නැහනේ. බැරි වෙලාවා දාහනයක් වරදුනා නම් 12ට එදා දවස පුරාම කමටම් මොකවත් නැහැ. අර මුළු අත්මුතු පරම්පරාවටම නිඳාපාස නෙමෙයිද කරන්නේ? ගී කට්ටිය මෙච්චර දුර්වල නැහනේ. එහෙනම් මේ භාවනා යෝගී කට්ටිය, මේ සීය වඩන කට්ටිය, කමටම් වඩන කට්ටියට අනිත් පුතුජන කට්ටියට වඩා කැළඹෙන්නේ, කම්පා වෙන්නේ, පටිගිය ඇති වෙන්නේ, ද්වේෂයේ වෛරයේ පාළ වෙන්නේ. මෙතන වැරදිච්ච තැනක් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ අපේ දුර්වලකම නෙමෙයි අපට වැරදිච්ච තැන. ඒ වැරදිච්ච තැන තමයි මේකේන සිතේ සිය පවතින ක්‍රමවේදය දන්නේ. ඒ කාලේ භාවනා යෝගී කෙනෙක් ඇවිල්ලා ස්වාමිනී සිය පවත්වන්න ඇති මට කමටහනක් දෙන්න. දෙන්න කමටම් මොකවත් නැහැ. ඉස්සර ගල් තලාවක් තිබුණා. මං කියන්නේ ගල් තලාව දිහා සියෙන් බලන්න, සිය පවත්වන්න ගල් තලාව කෙරේ කියලා. ඉතින් ඉන්නවා, ප්‍රශ්නයකුත් නැහැ. අවසර ලෙනින් එළියට එලා බලනකොටත් ඒ යෝගියා වාඩි වෙලා අර ගල දිහා බලාගෙන ඉන්නවා. බොහොම ලස්සනයි. මං කතා කළා යාට. ගලේ සිය පැවතුවද කියලා. එහෙමයි ස්වාමිනි. සිය වෙනකොට අර ගියාද? එහෙමයි ස්වාමිනි. සමහර තැන්වලදී කැඩෙනවා. ඒක නැවත නැවත ගේනවා. ඇත්තටම මේ යෝගියාට සිය පවත්ත නැටි දන්නේ නැහැ. තේරිලා නැහැ. එතන තිබිච්ච දුර්වලකම තමයි සීයයි සිතයි කියන එක දෙකක් වශයෙන් දකින්න එක මේක ලොකු දුර්වලකමක්. ඒකට අපි අනවබෝධය කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒක අනවබෝධයක් තමයි. මූදායි රැලි කෝ වෙන් කරන්නකෝ කියලා කිව්වම වෙන් කරන්න පුළුවන්ද? කවදාවත් මූදායි රැලි වෙන් කරපු හපණෙක් නෑ. සක්කරයටත් ඔක කරන්න බෑ. දෙක එකයි. රැල්ල ගත්ත ගමන්ම භාජනයකින් දැන් තියෙන්නේ මොකද්ද? මූදු වතුර. දැන් මූදේ කොටසක් නේද මේ තියෙන්නේ? කෝ රැල්ල නෑ, රැල්ල තමයි ගත්තේ. ගත්තාම ඒක මූද බවට පත් වෙනවා. සිතයි සීයයි කියලා කියන්නේ මෙන්න මේ වගේ කාරණාවන්. දැන් අපි මේ දෙක දෙකක් වශයෙන් නඩත්තු කරනකොට දැන් බලන්න ඇති වෙන පැටලවිල්ල කොච්චර මේ භයානක තත්ත්වයක්ද කියලා. සිත කියලා එකක් තියෙනවාලු. අරමුණක් අදාගෙන ඒකේ සීය පවත්නවාලු. දැන් සිත කියන එක වෙනම එකක් වෙලා සීය පවත්නවා, සීයෙන් බලාගෙන ඉන්නවා කියලා වෙනම එකක් වෙලා දැන් දෙකක් වෙලා. දැන් ඇත්තටම සීය පවත්න කෙනාට අරමුණ දෙකක් තියෙන්න ඕනේද? එකක් තියෙන්න ඕනේ. එකයිනේ. දැන් මේක පටන් ගන්නකොටම දෙකක් අදලානේ. කොහොමද යා මාර්ගඵලයකටපත් වෙන්නේ? පටන් ගන්නෙම වරද්දගෙන. ඇයි සිත කියලා එකක් තියෙනවලු? මෙන්න මේක තමයි මම අරමුණකට ගත්තේ. ඒකේ සීය පවත්නවලු. දැන් සිත කියන්නේ කොහෙද? දෙවුන්දර තුඩුවේ. සීය පවත්න්නේ කොයිද? පේදුරු තුඩුවේ. දැන් මේක දෙකක් දෙපැත්තේ තියෙන්නේ. මාර්ගඵලයක් තියා මේ මාර්ගයට තේරෙයිද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. ගලදියා සීය පවත්නකොට ඇත්තටම මේ සිතේ ඒ හරමුණ කොහොමද පැවතුනේ කියලා අහුවාම ඒ යෝගියා දීපු සරල උත්තරේ තමයි, ස්වාමිනී සිත අර ගලේ පීඨවල එක ගලදියා බලාගෙන හිටියා. දැන් මේක සීය පවත්නවා කියන එක වෙනම ක්‍රියාවක් වෙලා. සිත කියලා එකක් තියෙනවා. ඒ සිතේ වෙනමම ක්‍රියාවලියක්. මම ඇහුවා සිතකට අරමුණු දෙකක එකමොතක ඉන්න පුළුවන්ද කියලා. ඒ යෝගියාගේ දැනුමට ඒ උත්තරය දුන්න ස්වාමීන් අරමුණු දෙකක ඉන්න බෑ. එතකොට සිත කියලා එකක් තියෙනවා අය ගලදියා බැලීම අරමුණය. එහෙනම් අරමුණේ සීය පවත්නවා අය කියලා. දැන් මෙතන දෙකක් නඩත්තු වෙනව නේද? සීය කියලා එකකුයි සිත කියලා එකකුයි දෙකක් නඩත්තු. අරමුණු දෙකක ඉන්න බැරි නම් මේ දෙකක ඉන්න නේද උදේ ඉඳලා අවසනකම් වේසුනේ? ඒක වෙන්නේ කොහමද? එතකොට තමයි යාට තේරුනේ මේ කමඨාන පැටලිලා නෙමෙයි වැරදිලා. එනම් මේ සිතක සීය පවතින ක්‍රමවේදය. ඒක ආකාර හතරකින් පවතිනවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික මට්ටම. එහෙම නැත්නම් ඒකට කියනවා පඨවි මට්ටමෙන් මේ සිතක සීය පවතින ක්‍රමවේදය. එහෙනම් යමක් දැක්කාම ඒ දැක්ක දේ මොනවද? දැක්ක බව දැනගත්තනේ. එහෙම තමයි කියන්නේ හැමෝම. දැක්කා, දැක්ක බව දැනගත්තා. දැන් දැනගත්ත දේ වෙනම එකකුත්, දැක්ක දේ වෙනම එකකුත් නෙමෙයිද? දැක්කයි කියන රූපය ඒක වෙනම එකක්. දැක්ක බව දැනගත්තා කියන එක වෙනම එකක්. දැන් මේ දෙක කරන කෙනා වෙනම එක්කෙනෙක් නේ. දැන් තුන් දෙනෙක් ඉන්නවනේ. මමත්වයේ කියන මේ මාන්නය අයින් කරන්න කියලා කියනකොට තව දෙන්නෙක් අලුතෙන් හදනවා. දැන් ප්‍රශ්න වෙලා තින්නේ එක්කෙනෙක් අයින් කරන්න ගිහිල්ලා දැන් දෙන්නෙක් හදාගෙන දැන් තුන් දෙනෙක් වෙලා. දැන් තුන් දෙනාම අයින් කරන්න එපායි. දැන් එන්න එන්න දැන් ප්‍රශ්නේ සංකීර්ණ වෙගෙන යනවා නේද? මේක තමයි අර භාවනා යෝගී රටපටල ගන්නවයි කියන කතාන්දරේ. කරන්න යන්නේ වෙන මොකද්ද එකක්? හැබැයි කෙරිලා පැටලිලා තියෙන තව කොයිදෝ ගිහිල්ලා. සිතක් තියෙනවා අය. දැක්කා අය. දැක්ක බව හඳුනාගත්තා අය. දැන් මේ සිතේ ඇති වෙන සෑම චෛතසිකය තුලින්ම මේ දැක්ක දේ දැනගන්නවා කියන දේ තුලින් මොකද්ද අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ? සිත වෙනමයි, දැක්ක බව හඳුනාගත් එක වෙනමයි කියන එක මේ කියන්න හදන්නේ. මෙතන දෙකක් පවතින බවයි මේ කියන්න හදන්නේ. දෙකක් නෙමෙයි එකයි පවතින්නේ. සිත කියන එකත් එකමයි. දැක්කා කියන එකත් ඒකමයි. දැන් දැක්කා කියනකොට දැන් සිත කොයිද තිබුණේ? දැක්ක තැන නේද? එතකොට දැන් සිත මෙතන නැත්තම් දැක්ක තැන නම් සිත එහාම බවට පත් වෙච්ච නිසා නේද දැක්කේ? එතකොට දැක්කා කියන එක දැක්කේ නෑ. ඒ දැක්කේ තමන්ගේ සිත. දැක්ක බව අඳුනගත්තා නේද? ඒ අඳුනගත්තකොට ඒ අඳුනගත්තේ තමන්ගේ සිත. සිත විසින්ම දැක්කා. ඒ දැක්ක දෙම එයා හඳුනගත්තා. එතකොට එකම සිතමයි. දැක්කා කියන එකත් ඒ සිතමයි. දැක්ක බව හඳුනාගත්තේ කියන්නේත් ඒ සිතමයි. ඇයි මේක දැක්කේ නැත්තේ? මූද වෙනමයි, රැලි වෙනමයි දකිනවා. මූද වෙනමයි, කලපුව වෙනමයි දකිනවා. දැන් මේක ප්‍රශ්න දෙකක්. හැබැයි කලපුවේ වතුර ටිකක් අරගෙන, මූදෙන් වතුර ටිකක් අරගෙන පරිසනාගාරට දීලා වාර්තාව ගත්තම දෙකම එක විදිහට දෙන්නේ. ඇයි? දෙකම එකයි. මූදු රැල්ලෙන් වතුර ටිකක් අරගෙන, මූදෙන් වතුර ටිකක් අරගෙන දුන්නාම එතකොටත් වාර්තාව එකයි. ඇයි? දෙකම එකයි. දකින්නවා නෙමෙයි, තමන්ගේ සිතයි මේ දකින්නේ. පේනවා නෙමෙයි, තමන්ගේ සිතයි මේ පේන්නේ. පේන බව දැනගන්නවා නෙමෙයි, තමන්ගේ සිතයි මේ දැනගන්නේ. එහෙනම් තමන්ගේම සිතේ ක්‍රියාකාරී ස්වභාවය මේ සියය පවතින ක්‍රමවේදය. එහෙනම් අපි ඉස්සරහා තියෙන යමක් අපි දකිනකොට දැන් අපේ සිත පවතින්නේ කොතනද? අරක වශයෙන් පවතින්නේ. එහෙනම් පිඟාන දැක්කාම සිත පිඟාන වශයෙන් පවතිනවා. සිත පුරාවටම තින්නේ පිඟාන නම්. ඒ පිඟානේ නම් සීයේ තින්නේ. දැන් සිත වෙන කොහෙවත් නැත්තම් දැන් කොහෙද තියෙන්නේ පිඟානේ? තියෙන්නේ සිත. ගහක් දිහා දකින්නකොට ගහ සම්පූර්ණ සිත ස්පර්ශ කරනකොට දැන් සිත ගහ බවට පත් වෙන්නේ නැද්ද? ද්වේෂය දකින්නකොට සිත ද්වේෂයේ බවට පත් වෙනවා. සීය කොයිද පවතින්නේ? අර ද්වේෂයේ බවටම පත් වෙලා ද්වේෂය ලෙස ක්‍රියාත්මක වෙනවා. දැන් සිතේ පවතින ද්වේෂය තමයි සිතේ සීය. අපි කුමක් දකිමුද? ඒ දකින දේ තමයි තමන්ගේ සීය. තමන්ට මොනවද හැයෙන්නේ? ඒ ඇයෙන දේ තමයි තමන්ගේ සීය. හැඟෙන දේ, දැනෙන දේ, සිතන දේ හැම දෙයක්ම තමයි තමන්ගේ සීය. මෙන්න මේ කාරණාව දැනගන්නට ඕනේ. අපි පුරුදු වෙලා ඉන්නේ සිතත් සීයක් කියන දෙකක් වෙන වෙනම දකින්න. ඒ නිසා තමයි අරමුණ කදාගෙන ඒ අරමුණේ සීය කියලා එකක් පවත්වන්නේ. එතකොට ඒක නඩත්තුවක්. ඒක තුල ඇති වෙන්නේ විඩාවක්. පැය දෙකක් විතර සීය පවත්තලා දැන් අත්හැරලා බලන්න නිකන් නිවන් ගියා වාගේ අපට හරි විවේකයක් දැනෙනවා. භාවනා කරනවට වඩා භාවනාව නැති කළාට පස්සේ, ඉවර කළාට පස්සේ පුදුමාකාර සෑල්ලුවක් සානයක් දැනෙනවා. ඒ කියන්නේ මොකද්ද දැන් වෙලා තින්නේ? භාවනාව තුළ පීඩනයක් තිබිලා. පීඩනය තිබුණොත් ඒ පීඩනේ ධාරිතාවට අනුව සෑල්ලුවක් දැනෙනවා, විවේකයක් දැනෙනවා. දැන් මේ දැනෙන ඒ විවේකය. එහෙනම් සිත ක්‍රියාත්මක වෙන්නේ සීය වශයෙන් තමයි දැනගත්ත හැම මොහොතක් තුළම. අපේ විසින් ස්පර්ශ කරන හැම දෙයක් තුළම සිත නෙමේ පවතින්නේ අපේ සීය. සීය වශයෙන් පවතින්නේ සීය නෙමේ අපේ සිත. මේ දෙකම එකයි. දැක්කාම, දැක්ක බව දැනගන්න අවශ්‍යනේ. දකින්නකොටම මේ සිත එයා බවට පත් වෙලා ඉවරයි. ආයේ ඒක වෙනස් කරන්න තියෙන්නේ මොනවද? අපි ඒක දැක්ක බව දැනගන්න වෙනස් කරනවා. දැන් මෙතන දෙන්නෙක් ඉන්නවා. සීය නැත්තම් ඇයෙනවද? කිසිම දෙයක් ඇයෙන්නේ නැහැ. එහෙනම් ඇහෙනවා නම් ඒ සීයෙන් ඉන්න නිසා තමයි ඇහෙන්නේ. එහෙනම් තවත් මොකද ඒකේ සීය පවත් ගන්න තියෙන්නේ? එහෙනම් ඇහෙන බව දැනගෙන සීයෙන් ඉන්න, දැන් සීයෙන් අහන්න. අපි එක නඩත්තු කරන නිසා නෙමෙයිද දැන් මේ සීය සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නේ? අපි මේ සීයල අවුල් කරනවා. අපි මේ නිකම් පවතින සීය පටලවනවා. අපි දක්ෂ නැහැ මේ නිකම් තියෙන සීය දිහා බලාගෙන ඉන්න. අසියෙන් ඉන්න මිනිහෙද පණිඩිය කියම ආ මොනවද දන්නේ? ඇයි ඒ මාන්නේ? ඒ මනුස්සයෙක් ඇහිලා නැහැ වෙන කල්පනාවක ඉඳලා. එහෙනම් හැවුණා නම් ඒ මිනිහේ ඉඳලා තියෙන සීයෙන් නෙමෙයිද? ආයිතින් සීයෙන් දැනගන්න දෙයක් තියෙනවද? ඇහිච්ච දේ දන්නව නම්, ඒක ඇහුණා නම් ඒක හාලා තියෙන සීයෙන් තමයි. ඒක දැනගත්තේ නැහැ. සීයෙන් ආගන්න, සීයෙන් සවන් දෙන්න වෙනම එකක් නඩත්තු කරනවා. මෙතන තමයි වැරදුනේ. එහෙනම් යමක් අපට සිතෙනකොට බලන්නකෝ, හරියට කෙලෙස් සිතිවිලි එනවා. මේවා සීයෙන් බලන්න ඕනේ. කෙලෙස් සිතිවිලි සීයෙන් බලන්න ඕනේ කියලා හිතනකොට තමයි මේ සම්පූර්ණ චිත්තානුපස්සනාව වැරදිලා තියෙන්නේ. කෙලෙස් නිර්මාණය වෙනකොට දැනගත්තා නම්, මේක රාගයක්, මේක ලෝභයක්, දේශයක් කියලා දැනගත්තා නම්, ඒ දැනගත්ත මොහොතේ සීයෙන් නේද දැනගත්තේ? එහෙනම් ඒක කෙලෙස් හැදෙන්නේ කොහොමද? අසියෙන් කෙලස් ආනේ. අසියෙන් ආවනම් ඒක අවුසි කර්ම. ඇයි ඒක ස්පර්ශ වෙලා නැහනේ? දන්නේ නැති ඒවට කොහමද දඬුවම් ලැබෙන්නේ? භාණ්ඩයක් තියෙනවා. වරකම් කරලා නැහැ. වරකම් කරපු නැති එකට අදින්නා දාන කර්මයක් ඇදෙනවද? ගත්තොත් නෑ දෙන්නේ. එහෙනම් අපි නොදැනුවත්ව වෙන දේවල් ගැන කල්පනා කරලා ඒවා වළක්වන්න හදනවා. මේ දැනුවත්ව වෙන දේවල් ඔක්කොම අත්හැරලා. එහෙනම් අපේ ජීවිතේ මේ සීය පවත්නවා කියන කාරණාව බොහොම සරල කාරණාවක්. අපි යම්කිසි අරමුණක් ගත්ත ගමන්ම අරමුණේ සීය පවත්න්න අරමුණ ගන්නකොට මේ අරමුණ දැනගන්නකොටම සීය අරමුණ බවට පත්වලා ඉවරයි. දැන් මෙතන සිතක් නෑ, අරමුණක් තියෙන්නේ. අරමුණ කියන්නේ මොකද? ඒක තමයි මගේ සිත. දැන් ආයි ඉතින් කමටහන වැරදෙන්න බෑනේ. වැරදෙන්නේ ඇයි? සිතවිලි වෙන වෙන තැන්වලට විසිරෙන්නේ ඇයි? විවිධාකාර අරමුණු ඔස්සේ ගලන්නේ ඇයි? මේ සිතයි අරමුණයි වෙන වෙනම දෙකක් වශයෙන් නඩත්තු කරන නිසා අරපැත්තට 100 වැඩි වෙනකොට අතන ඉන්නවා, අරපැත්තට 100 අඩු වෙනකොට මෙතන ඉන්නවා. එතකොට දැන් අරමුණ වෙනස් වෙන්නේ නැතුව මොනව වෙන්නද? අරමුණු දෙකක් තියාගෙන ඉන්නවා. දෙකකටම දැන් 100ට 50 100න් ඉන්න බෑනේ. පොඩ්ඩක් අරපැත්තට වැඩි වෙනකොට මේක අමතක කරනවා. 100න් ඉන්න බව අමතකයි. 100න් ඉන්න බව මතක් කරනකොට ඒකේ 100 පිටනකොට අරමුණ අමතකයි. දැන් හරින්නේ හරියටම හරි. වැරදිලා නෑ, මේක පටලවගෙන තියෙන්නේ. මම 100න් ඉන්නවාය, මේක දිහා 100න් බලනවාය කියලා එකක් කියනකොට බලන එක 100න් බලන්න ඕනේ. බලනවා කියන එක 100න් නඩත්තු කරන්න. දැන් දෙක නඩත්තු කරන්න බෑනේ සිතට. මේ පැත්තට වැඩි වෙනකොට අර කතර අතහැරෙනවා, අර පැත්තට වැඩි වෙනකොට මේක අතහැරෙනවා. දැන් මේක නෙමෙයිද ජීවිත කාලෙම අපි කළේ? ජීවිත කාලෙම 100න් ඉන්නවයි කියලා කළේ මොකද්ද? අරමුණු දෙකක් අරගෙන මේකෙන් අරකට යනවා, අරකින් මේකට එනවා. මේකේ වැඩියෙන් ඉන්නකොට අරකට ඇරෙනවා, අරකින් වැඩියෙන් ඉන්නකොට මේකත් ඇරෙනවා. පස්සේ තරහා ගිහිල්ලා ද්වේෂය ඇති වෙලා පෙසරක වැඩි වෙලා මොකද්ද ප්‍රශ්නේ? අරමුණක ඉන්නම බෑනේ. හැබැයි දේශනාවේ තියෙන සිතකට එක මොහොතක අරමුණු දෙකක ඉන්න බෑ කියලා. එතකොට එක අරමුණක නම් සිතට ඉන්න පුළුවන්. එයා උපත්ියේ ඉඳලා එක අරමුණක නම් ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ. දැන් අරමුණු දෙකක ඉඳ දීලා අපි නෙමෙයිද මේ නිකන් තියෙන සිත පටලවලා තියෙන්නේ? 100න් ඉන්න සිතට, අරමුණේ ඉන්න සිතට, අරමුණේ ඉඳ නොදී කමටහනක් වඩලා අරමුණක ඉඳ බැරි තත්ත්වයකට යව අසරණ කරලා දැන් ඇවිල්ලා අපි චෝදනාවක් ඉදිරිපත් කරන අරමුණේ ඉන්නේ නැහැ කියලා. අරමුණේ ඉන්නේ නැහැ නෙමෙයි, අරමුණේ ඉඳ දෙන්නේ නැහැ. අර කියන්නේ මේ මිනිස්සු අපිට නිකන් ඉන්න දෙන්නම නැහනේ. මෙන්න මේ වගේ වැඩක් මේ සිතට කරලා තියෙන්නේ. මේක අරමුණයි කියලා දැනගත්ත ගමන්ම සිත අරමුණ බවට පත් වුණාම දැන් ආයෙත්ින් අරමුණේ පැවතෙන්න එකක් තියෙනවද? එතකොට අරමුණ එකක නම් ඉන්න පුළුවන්. දැන් දීපු අරමුණ එකක් නම් දැන් එයා වෙනස් වෙන්න විදියක් නැහනේ. එහෙනම් මේක අරමුණ කියලා අපි ඒක නඩත්තු කරනවා. ඒක නඩත්තු කරනක 100න් බලන්න ඉන්න. දැන් ඔතන තමයි පැටලවිල්ල තියෙන්නේ. එහෙනම් එක අරමුණේ ඉන්න සිතට අපි 100න් ඉන්න දීලා නැහැ. අරමුණේ ඉන්න දීලා නැහැ. එයාව පැටලවලා තියෙනවා. එයාට කවදාවත් 100න් අරමුණක ඉන්න බැරි තත්යක් නිර්මාණය කරලා තියෙනවා. මේක කමටාණක් වශයෙන් පුහුණු පුහුණු කරලා. හැම මොහොතෙම පුරුදු කළා, පුහුණු කළා අරමුණේ ඉන්න බැරි සිතක් නිර්මාණය කරන්න. ඒකට උදෑසන දන් වළඳලා, ගිලම්පස වළඳලා, කුටියක ඉඳගෙන පුහුණු කරන මොකද්ද? කිසිම දවසක කිසිම භවයක සිතට අරමුණක ඉන්න බැරි පුහුණුවක් ලබා දෙන කමටාණන්. මේකට දානපතියෝ පෑදිලා දානෙත් දෙනවා. උදේ දවල් දානෙත් වළඳලා පුහුණු කරන මොකද? අරමුණක සිතට ඉන්න දෙන්නේ නැති පුහුණුවක් මේ ලබන්නේ. හරියටම දායක මේක දැනගත්තා තාපසයක් ගලේ බැඳලා ගන්නේ. ඇයි හැමෝම හරමුණක ඉඳයි පුරුදු කරන්නේ? මේ තාපසය උදේටත් වළඳනවා, දවල්ටත් වළඳනවා, අවසත් ගිලම්පස ගන්නවා. හරමුණක ඉඳ බැරි විදියට සිතට පුහුණුවක් දෙනවා. කොහොමද මේ තාපසය යන ආර්ය මාර්ගය? මේක දැනගත්තාම දිව්‍ය ලෝකවල දෙවිවරු කම්පා වෙනවා. මොකද මේ කට්ටිද වෙලා තින්නේ? කෑම වැඩි වෙලා, වෙන මොකවත් නෙමෙයි, සැප වැඩි වෙලා, පාසුකම් වැඩි වෙලා. ඒ නිසා දැන් මානසිකත්වය විකෘති වෙලා, අවුල් වෙලා වඩන්න තින්නේ මොනවද? වෙන එකක් වඩනවා, පටලවගෙන දැන් වඩන්නේ. සිතක සීය පවතින්නේ කෙසේද කියන කාරණාව බොහොම වැදගත් කාරණාවක්. මේක අනිවාර්යයෙන්ම නොදන්න තාපසයෙකුට මේ ගමන යන්න බෑ. එහෙනම් අපිට හැයෙන දේ ඇවුනා කියලා දැනගත්ත ගමම ආයෙතන 100 වඩන්න දෙයක් නැහැ. ඒක ඇවුනේ 100 තිබුණ නිසා තමයි. 100 නැත්තම් හැයෙන්නේ නැහැ නේ. මොනවද කිව්වා? හරියට දන්නේ නැහැ. එහෙනම් එතන 100 තිබිලා නැහැ. සීය නැත්තම් අපිට ඇහිලා නැහනේ. ඇහිච්ච නැතිකට කර්මයක් හැදෙන්නේ කොහමද? දැන් දක්ෂිණද්‍රවයේ උත්තරද්‍රවයේ මිනිස්සු කෑ ගන්නවා, අපාස කරනවා, නිඳා කරනවා. දැන් ඒකට අපිට කර්ම හැදෙනවද? අපි දන්නේ නැහැ, අපිට තේරිලා නැහැ, අපිට ඇහිලා නැහැ, අපි දැනුවත් වෙලා නැහැ, කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් මේ ටික මේ මිනිස්සු කිව්වා අපට ඇහුන්නේ නැහැ, අපට තේරුන්නේ නැහැ. දැන් කර්මයක් තියෙනද නැහැ? ඒක අවශ්‍ය කර්මයි. ඇහෙන්න පාය කර්මයක් හැදෙන්නේ. එහෙනම් ඇහුනාම කර්ම හැදෙනවා නැහැ. ඇහෙනකොටම ඒක ඇහිලා තින 100ෙන්. ඇයි මට හැවුනේ? මං 100ෙන් හිටපු නිසා නෙමෙයිද? 100ෙන් හිටපු නිසා නම් ඇහුනේ. දැන් ඒක 100ෙන් නම් දැක්ක ඒක කොහොමද කර්මයක් හැදෙන්නේ? ඇහිච්ච නැතිව අවෝසි කර්ම, ඇයි චොක්කම සම්මා කර්ම. ඇයි ඒවා 100ෙන් ඇහිලා තින 100ෙන් හිටිය නිසා තමයි ඇහිලා තින්නේ. එතකොට මිනිස්සුන්ට ඉපදෙන්න බෑනේ. මේක නොදන්න අවිද්‍යාවයි අයින් කරන්න ඕනේ. මෙහෙම එකක් මේ ලෝකේ තියෙන්නේ වඩන්න නෙමෙයි තියෙන්නේ, බලාගෙන ඉන්න තියෙන්නේ. වඩන්න මොකවත් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම වැඩිලා තියෙන්නේ. වැඩෙන්න වැඩිලා තියෙන බව දන්නේ. වැඩිච්ච බව දැනගත්තාම ඇහෙනකොට රාත්තුනේ සුතමේ ඥානං කියලා කියන්නේ මේක තමයි. ඒගොල්ලෝ තේරුම් ගත්ත හැමදේම වැඩිලා තියෙන්නේ. වැඩිච්ච බව දන්නත මම තව වඩලා තිනවා. මේ අවිද්‍යාව අයින් කරගම රාත්‍යා. සියෙන් දැක්කම කර්ම හැදෙන්නේ නැහැ. සියෙන් සවන් දුන්නාම කර්ම හැදෙන්නේ නැහැ. සියෙන් කතා කළාම කර්ම හැදෙන්නේ නැහැ. සියෙන් ඇසුරුනාම කර්ම හැදෙන්නේ නැහැ. සියෙන් සිතුවාම කර්ම හැදෙන්නේ නැහැ. මේක මම කියන එකක් නෙමෙයි. මේක මේ ලෝකෙට පාලච සියලුම තථාගතයන් වහන්සේලා කියන ධර්ම කාරණාවක්. ඒක කමඨාණන්. සියෙන් හිටියාම සතර ඉරියව්වෙන් එයාට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි රාත් ගුණය. දැන් මම දකින දේවල් දැක්ක බව දැනගන්නවයි කියලා කියන සියෙන් නේද දැනගත්තේ? සියෙන් දැක්ක නිසා නේද දැක්කේ? එහෙම නැත්නම් ඒක පේන්න විදියක් නැහනේ. එතකොට දැන් කර්ම ඇදිලා නැහනේ. නොදැක්ක දේවල් හැතැම්ම 20කට යාතින ගස් වලට කොහොමද කර්ම හැදෙන්නේ? ඒක මම දැක්කේ නැහනේ. මේ දැක්කේද කර්ම හැදෙන්නේ කොහොමද? ඒක දැක්ක බව දැනගත්ත කියන එක 100න් හිටපු නිසානේ දැක්කේ. ඒකට කර්ම හැදෙන්නේත් නැහනේ. නොදැක්කේකටත් කර්ම හැදෙන්නේ නැහැ. දැකපු එකටත් කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි කර්ම හැදෙනවා මේම දැ තීන බව නොදැනවත් ඉන්න නිසා. ඒ නිසා තමයි මේ අවිද්‍යාව අයින් කළාම මිනිස්සු රාත් වෙන්නේ. අවිද්‍යාව අයින් කළාම පිරිනිවන් පාන්නේ. මෙන්න මේ දෘෂ්ටිය, මෙන්න මේකින මෝහය, එහෙම නැත්නම් මේකින අවිද්‍යාව අයින් කරගන්න කෙනෙක් විනාඩියකින් දක්ෂද? එයා ඊළඟ විනාඩිය ඉඳලා රාතෙන්. දැන් කෙලස් නිරෝධ කළා, නිරෝධ සමාපත්තියට පත් වුණා කියලා බර වෙනස් වෙලාද? ඇඟේ පොත්තේ පාට වෙනස් වෙලාද? නම වෙනස් වෙලාද? ඇස් ලොකු වෙලාද? අලුතෙන් දත් දෙකක් ඇවිල්ලාද? වළඳන ප්‍රමාණය වෙනස් වෙලාද? නෑ, මොකවත් වෙලා නෑ. පැම්පු ආස් වෙලා නම් හිටියේ පාසු වෙච්ච සැපේවත් වෙනස් වෙලා නෑ. පැම්පු ආස් වෙන්නේ නැතුව දාඩියත් එක්ක අපාසු වෙන්න හිටියේ අපාසු වෙනස් වෙලත් නෑ. එහෙනම් මොකද්ද මේ වෙනස් වෙලා තියෙන්නේ? මෙච්චර කාලයක් නොදැනුවත් හිටපු දෙයක් දැනගත්තා. මෙච්චරයි වෙනස. අවිද්‍යාව කියලා කියන්නේ නොදැනුවත්කම. විද්‍යාව කියලා කියන දැනුවත්කම. අර නොදන්න ටික දන්නවා කියන තැනටපත් කරනවා. පොඩි වෙනසයි. මේකට විනාඩියක් දෙකක් විනාඩි පහක් හොඳටම ඇති. මෙන්න මේ කියන ධර්මතාවය තුළ තමයි අපේ රහත් බෝධිය තියෙන්නේ. කොච්චර සරලද රහත් වෙන්න. පුදුජන වෙන්නයි මේ ලෝකේ හමාරුව තියෙන්නේ. ඇයි මේ ලෝකෙ තියෙන සෑම ජාජරාවක්ම අසත්පුරුෂ වැඩක්ම කරන්න එපාය. සත්‍යයට දුක් දීලා සතුට වෙන මානසිකත්වය දන්න එපාය. පුදුජන වෙන්නයි අමාරු, ලෝකෝත්තර වෙන්න අමාරු නෑ. ඒක අත්හරින්න තියෙන්නේ. නිදාස් වෙන්න තියෙන්නේ. සිතක 100 පවතින්නේ කෙසේද කියලා බැලුවාම සිතක 100 පවතින්නේ ඒ සිතේ ලෙසමයි. අපි ගන්න අරමුණ අපේ 100 නම් ඒකම නම් අපේ සිත. මේක ප්‍රඥාවෙන් නොදකපු නිසා තමයි කමඨාන මෙච්චර කාලයක් වඩන්නේ. නැත්තම් මේ වෙනකොට කමඨාන ඉවරයි. ඇයිච්ච නැති දේ තුල 100ක් නෑ. ඇයින හැම දේ තුලම 100 තියෙනවා. 100ෙන් හිටියපු නිසා තමයි මේක ඇහුනේ. එහෙනම් ඒකේ කර්ම නෑ. ආයි ඒකේ කර්ම හැදෙන්න විදියක් නෑනේ. හැබැයි මේක ඇහුනේ මං 100ෙන් හිටපු නිසා කියලා නොදැනුවත් ඉසපු නිසා. නොදන්න නිසා කර්මයක් ඇදිලා. හැම දිනම මට නිඳා කරනවා, අපාස කරනවා, පුදුමාකාර විදිහට මාව සමච්චලයටපත් කරනවා. ඒ හැමදේම මම තේරුම් ගත්තා, හැමදේම මම දැනගත්තා. ඒ හැම අපාසයක්ම මට ඇවුනා, මං හාගත්තා. ඒ කියන්නේ ඒ හැම මොහොතේ මට 100 තිබිලානේ. එහෙනම් එයාට කර්ම හැදෙන්නේ කොහොමද? හැබැයි ඒ හැමතැනම මගේ සිහිය පැවතුනා කෙනෙක් එයා දන්නේ නැත්නම් අන්න එතන කර්මයක් ඇදෙනවා. එතන තමයි යාගේ භවයේ සංසාර චක්‍රය කැරකෙන්නේ. පටිච්ච සමුපාදේ පටන් ගන්න එතනින්. ඇයි එතන තමයි අවිද්‍යාව තියෙන්නේ. එහෙනම් අපේ සිත මේ දකින හැම මොහොතක් තුළම ඒ දකින දේ සිත බවට පත් වෙනවා. ඇයි සිතටයි දකින දේටයි දෙකක් පවතින්න බෑ නේද? දකින් නැති වෙනකොට සිත දැක්කා මේ දැක්ක දේ තමයි සිත. ඇයෙන් නැති වෙනකොට සිත ඇවුනාම ඒ ඇයෙන දේ තමයි අපේ සිත. දැනෙන්නේ නැති වෙනකොට නොදැනුවත්ව තිනකොට නොදැනුවත් දේ තමයි සිත. දැනගත්තාම දැනගත් දේ තමයි සිත. සිතවිල්ලක් නැත්නම් සිතවිල්ලක් නිර්මාණය නොවුනනම් සිතවිලි නැති එක තමයි සිත. හැබැයි සිතනවා නම් ඒ සිටිච්ච දේ තමයි සිත. ඇයි ඒක සිතනකොට ඒ සිත ඒ සිතවිල්ල බවට පත් වෙලා ඉවරයි. වතුර ලීටර් 100ක් තියෙනවා. දැන් මේකෙන් රැල්ලක් හදනවා මූදේ. ලීටර් 100ම රැල්ල වෙනවා. දැන් රැල්ල බවට පත් වෙන ලීටර් 100 නම් දැන් මෙතන මූද කියලා එකක් තියෙනද නැහැ. ඒ මූද තමයි මේ රැල්ල. නිවුනා. දැන් රැල්ල නැහැ. දැන් ලීටර් 100 තැම්පත් වෙලා තියෙනවනේ. දැන් මොකද මූද? නැවත කැළඹුණාම නැවත රැල්ල. නිවුනාම මූද? සිතවිල්ල කට ගන්නකොට ඒ සිතමයි සිතවිල්ල බවට පත් වෙන්නේ. එහෙනම් සිතවිල්ලක්ද නැහැ. ඒක සිත. ඒ සිතවිල්ල නිවුනාම දැන් සිතවිල්ලක් නැහැ. දැන් මොකද්ද? දැන් සිත. හැම මොහොතෙම සිතමයි පවතින්නේ. හැබැයි මේ සිතේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් සිතයි ක්‍රියාකාරීත්වයයි දෙකක් වශයෙන් දැක්කා. රැල්ල කියලා වෙනම එකකුයි මූද කියලා වෙනම එකකුයි තියෙනවාය කියලා සක්කාය දිට්ඨියෙන් දැක්කා. මේ සක්කාය දිට්ඨිය තමයි මේ පැවැත්මට හේතුව. දෙකක් තියෙනවාය කියලා විශ්වාස කරනවා. දැක්ක බව දැනගන්නකොටම ඒ දැක්ක බව දැනගත්තේ දැන් සිත දැන් ඒක බවට පත් වුණ නිසා නෙමෙයිද? දැක්ක බව දැනගන්නකොට සිත ඒක බවට පත් වුණා නම් සිත මෙතන නැත්තම් සිතම නම් ඒ දැක්ක බවට පත් වෙලා තියෙන්නේ. දැන් දැක්ක දේ වෙනමයි සිත වෙනමයි දැක්ක බව දැනගත්තේ වෙනමයි කියලා දැන් තුනක් පටල ගත්තාම දැන් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිද මේ වෙලා තියෙන්නේ? මේ සිතේ සිහිය පවතින මේ ක්‍රමවේදය පඨවි ස්වභාවය ආපෝ ස්වභාවය වායෝ ස්වභාවය චෛතසික වලින් මේ සිහිය පවතින ක්‍රමවේදය හරියට කෙනෙක් දන්නවා නම් එයා එක විනාඩි පාක් මේ ලෝකේ ඉන්නේ නැහැ. එයා ඒකාන්ත වශයෙන්ම rahat වෙනවා. අපේ සිත අපි අඳුරන්නේත් නැහැ. ඒ සිතේ සිහිය අපි අඳුරන්නේත් නැහැ. එහෙනම් අපි අරමුණක සිහිය පවත්තන එක විතරක් කරන්න යනවා. දැන් අපිට මේවා සම්පූර්ණයෙන් වැරදිලා කියලා වැටහෙන්නේ නැද්ද? සිහිය පවත් ගන්න කලින් මේ සිහිය කියන එක මොකද්ද කියලා දැනගන්න එපාය. පිටිකිලයක කරගෙන ඇවිල්ලා පොඩි ළමයෙක්ගෙන් ආනවා අවුරුදු 4ක විතර පොඩි ළමයෙක්ගෙන් අවුරුදු 70ක් 80ක් විතර වයස තියෙන වයසක මිනිහෙක් ඇවිල්ලා ආනවා පුතා මේක මොකද්ද? පොඩයා කියනවා මේක පිටිකිලෝ එකක්නේ. කුසියට ගිහිල්ලා දීලා එයා යනවා. ඒ දරුවගේ සිහිය රොටි ටිකක් අරගෙන ආयला නෝ පුතා මේක මොකද්ද? පිටිකිල එකක්නේ. නෑ පුතා මේක රොටි. ඒක 100ටනේ. ඒකෙ තින්නේ පිටි. ඇයි? පිටිනේ ගෙනාවේ කුස්සියට අර ආවලා. අපි ඉතවත් කෙනා පිටිකිල එකක් ගෙනාවේ. ඒක තමයි මේක. පස්සේ පවුවනිදා ඒක ඉතුරු ටිකින් ඉදියාප්පම් වෙනවා. පුතා ඉදියාප්ප නෑ මේකත් පිටි. එකම පිටිවල ක්‍රියාකාරී ස්වභාවයක් මේ තියෙන්නේ. ආහාර වර්ග 25ක් අදන්න පුළුවන්. හැබැයි ඒ තියෙන්නේ එකම පිටි වර්ගයේ නෙමෙයිද? පුච්චල ඇදුවත්, අම්බල ඇදුවත්, මොන විදියට මොන මොන ආකාරවලට ඒක වෙනස් කරලා හැදුවත්, ඒ හැම දෙය තුළ තියෙන්නේ එකම සංකල්පය නෙමෙයිද? පිටි නෙමෙයිද? පිටිවලම වෙනස් වීමක් නෙමෙයිද? සිත 100 වශයෙන් වෙනස් වෙනවා. එහෙනම් 100 කියන්නේ සිතමයි. එයාගේ වෙනස් වීමක්. ඒක දැක්කේ නැහැ. සිහිය කියන්නේ වෙනම එකක්, සිත කියන්නේ වෙනම එකක්. දැන් මේක තින් අපි හදාගත්ත මිත්‍යාවක් නේ. අපි මිත්‍යා දෘෂ්ටි හදාගෙන අපි මේ නැති එකක් පටලවාගෙන එක අරමුණේ ඉන්න දක්ෂ වෙච්ච සිතට එක අරමුණේ ඉන්න බැරි විදිහට කමටම් පුරුදු පුහුණු කරලා පස්සේ ආයලා අපි චෝදනා කරන වැඩුවා ඔළුවෙන් හිටගෙනත් වැඩුවා කොයි ඉතින් මේක වැඩෙන්න එපාය වැඩෙන්න ඉසලා වඩන්න එපාය බඩ පිරෙන්න ඉසලා කන්න එපාය බද්දියා බලාවනේ කියනම කොහොමද බඩ පිරෙන්නේ මේක වඩලා නැහැ වඩලා නැහැ කියන එක පිළිගන්නේ නැහැ හැබැයි වැඩුන්නේ නැහැ කියලා චෝදනා විතරක් එයා බොම ලස්සනට කරන්න දක්ෂයි ඇත්තම කතාව වැඩුන්නේ නැහැ නෙමෙයි එයා අබමල් රේණුවක්වත් වඩලා නැහැ මේ අවුරුදු 15 තිස්සේ ඇත්ත කතාව ඒක එහෙනම් සිත 100 වසරෙන් වෙනස් වෙලා පවතිනවා සිත දකින්නවා කියලා වෙනස් වෙලා පවතිනවා සිත සවන් දෙනවා කියලා වෙනස් වෙලා පවතිනවා සිත ඇසිරෙනවා කියලා වෙනස් වෙලා පවතිනවා එකම සිතේ ක්‍රියාකාරී ස්වභාවයක් මේක පිටිකිලෝ එක දිය කරුවාම පාප්ප නෙමෙයි පිටිකිලෝ එක පාන් ඇදුවාම පාන් නෙමෙයි ඒකත් පිටිකිලෝ එකමයි වෙනස් වීමක් තියෙන්නේ අරක මේ විදිහට වෙනස් වුණා දැන් පාන් පිටින් නෙමෙයි නං කො පිටිකිලෝ එක තියෙනවද නෑ පාන් ගෙඩි දෙකක් නෙ තියෙන්නේ එතකොට දැන් අපි පිළිගන්නවානේ මේ පිටිකිලෝ එකමයි මේ පාන් ගෙඩි දෙක කියලා එහෙනම් පාන් ගෙඩි දෙක කියලා අපි වෙනම එකක් අදාගත්තට දැන් වෙනම දෙයක් නම් පිටිකිලෝ එක වෙනම තියෙන්න එපාය. එහෙම එකක් නැත්තම් දැන් මේ පාන් ගෙඩි දෙකමයි පිටිකිලෝ දෙක කියන එක දැන් අපි පිළිගන්නව නේද? දකින්නව නෙමෙයි. ඒ දකින්න දේ බවට සිතපත් වෙලා. ඇයෙනව නෙමෙයි ආනව නෙමෙයි ඇයෙන දේ බවට සිතපත් වෙලා. ඇඟෙනව නෙමෙයි ඇඟෙන දේ බවට සිතපත් වෙලා. දැනෙනවා නෙමෙයි දැනෙන දේ බවට සිතපත් වෙලා සිතනවා නෙමෙයි සිතනවා නෙමෙයි එයා සිතන්නේත් නැහැ එයාට සිතෙන්නේත් නැහැ ඒක බවට සිතපත් වෙලා සිතනවා නම් සිතනවා බවට සිතපත් වෙලා සිතන්නේ නැහැ දැන් සිතනවා ඉබේ වෙන එකක් සිතනවා කියන බවට සිතපත් වෙලා ඇයි මේක දකින්නේ නැත්තේ ඒ සිතම ඒ සීයම විවිධ ක්‍රමවලට ක්‍රියාත්මක වෙනවා ඒ සිතේ සීය මෙන්න මේ ආකාරයටයි පවතින්නේ අරමුණ ගන්නකොටම තමන්ගේ සිත අරමුණ බවට පත් වෙලා ඉවරයි ආයි ඒකේ අරමුණක සීය පීටවන්න දෙයක් නැහැ සිත නම් මේ අරමුණ සිත අරමුණ බවට පත් වෙලා නම් දැන් එයා ඉන්නේ තේකෙම නම් එයා බවටම පත් වෙනවා ආයේක වෙනස් වෙන්න විදියක් නැහැ වෙනස් කරන්නේ අපි සිත කියලා වෙනම එකක් අදාගෙන අරමුණු කියලා වෙනම එකක් අදාගෙන මෙතන ඉන්න කියලා කිව්වම යාට එතන ඉන්න බෑ. පස්සේ අපි මූණට ගා ගන්නවා, ඔළුවෙන් ඉත ගන්නවා, බඩගින්නේ ඉන්නවා, නිදි මරනවා, ධනිසෙන් ඉන්නවා, රටේ නැති විගඩම් කරනවා, දුෂ්කර ක්‍රියා කරනවා. මොකද්ද ප්‍රශ්නේ? අරමුණු දෙකක දීලා මෙතන ඉන්න කියලා කිව්වම අරමුණු දෙකක සිතක ඉන්න බෑ. තමන්ව විනාශ කරගන්න තරම් තමන්ට තරහා යනවා. මේක කවදාවත් සිදු නොවන කමටානම් එහෙනම් අපේ ජීවිතවල අපි උදේ දවල් දන්වලඳලා පුරුදු කරලා තින්නේ සිතට එක අරමුණකට ඉන්න බැරි කමටානම් කවදාවත් සිතට නිවෙන්න බැරි කමටාන පුරුදු පුහුණු කරනවා මේකට දායකයෝ අපට දන් දීලා එහෙනම් සිතක සීය පවතින්නේ කෙසේද කියලා ඇහුවාම ඒකට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි සිතක සීය පවතින්නේ ඒ සිතේ පවතින සීය ලෙසමයි සිතක සීය පවතිනවා නම් ඒ සීයම තමයි සිත. ඒ සිතමයි සිතේ පවතින සීය දෙකම එකයි. ක්‍රියාකාරීත්වය වෙනස්. පාම් කියලා තිබුණා කලින් පිටි කියලා තිබුණා. පිටි කියලා තිබුණා දැන් ඉදියාප්ප කියලා තියෙන දෙකම එකයි. ස්වභාවය වෙනස් වෙලා. මේක ඉදියාප්ප කියන නමින් තියෙනවා කලින් පිටි කියන නමින් තිබුණා. වෙනස් වීමක් විතරයි වෙනස් වෙලා ක්‍රියාත්මක වෙන්නේ ඒ සිතමයි අපි පිළිගන්නේ පිටිකිල එකක් තිබුණානේ ඒක වෙනම එකක් කියලා අපි දෘෂ්ටියක් අදාගෙන මිත්‍යාවක් අදාගෙන ඉදියාප්ප කියලා එකක් තියෙනවානේ ඒකත් වෙනම එකක් කියලා ඒකට තව දෘෂ්ටියක් අදාගෙන දැන් දෘෂ්ටි දෙක නඩත්තු කරනවා සිතට දෘෂ්ටි නඩත්තු කරන්න බෑ ඇයි සිතට දෘෂ්ටි නඩත්තු කරන්න බැරි සිතට ඒ විඩාව දරා ගන්න බෑ මේ ලෝකේ කිසිම දෙයකින් සෑයීමටපත් නොවන සිත නිවීමෙන් සෑයීමටපත් වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි වලින් සෑයීමටපත් වෙන්නේ නැහැ කියනක ඔප්පු වෙලා ඉවරයි නේද? එහෙමනම් මිනිස්සු දෘෂ්ටි වලින් සෑයීමට පත් වෙන්න එපාය. අවිද්‍යාවෙන් සෑයීමට පත් වෙන්න එපාය. ලෝභ දේශ මොහ වලින් සෑයීමට පත් වෙන්න එපාය. හැමෝම කලකිරලා නිදාසෙන්න උත්සාහ කරනවා කියන්නේ ලෝකෙම ඉන්න සත්ත්වයෝ මේ කියන දේවල් විඩාවට පත් වෙලා කලකිරලා ඉන්නවා කියලා කියන්නේ මේ කියන දෘෂ්ටි වලින් සෑයීමට පත් වෙන්න විදියක් නැහැ කියන එක නේද? සිත කවදාවත් දෘෂ්ටි වලින් සෑයීමට පත් වෙන්නේ නැහැ. එනම් මේ සිතේ පවතින සීය කුමන ආකාරයකටද පවතින්නේ? සිතක සීය පවතින්නේ කුමන ලෙසද කියන එක අපි දැනගන්නට ඕනේ. ඒක දැනගෙන නිවැරදි ලෙස වඩන්න ඕනේ. මට පේන හැම දෙය තුළම මම දකින්නේ මගේ සිත. දැන් බලන්න යාගේ සීය කොච්චර ලස්සනද කියලා. දිට්ටි දිට්ටි මැත්තේ කිව්වේ මෙන්න මේක. අපි දැක්කා දැක්කා පමණයි කියලා කිව්වම දැක්කා දැක්ක දේ වෙනමම ගත්තා. දැක්කයි කියලා අපි හිතාගත්තනේ දැනගත්තනේ ඒක වෙනම ගත්තා. සිත කියලා එකක් තියෙනවා අය දැක්ක දේ දැනගත්තාය කියලා දෙකක් ගත්ත නිසා දාරුකීරිය පිරිණිවන් පෑවා. අපි 2600 කෙනකම් ආවේ නැද්ද දැන් සංසාරේ? කමඨාන හරිනම් නිවැරදිනම් දාරුකීරිය එදා පිරිණිවන් පෑවා වාගේ දැන් අපි පිරිණිවන් පාන්න එපාය. 2600 කාවියයි එනම් මේ කමඨාන වැරදි. අපි කමටාන වරදවාගෙන මේ වඩලා තියෙන්නේ. මම දකිනවා නෙමෙයි මගේ සිත මම දකිනවා. පේනවා නෙමෙයි මගේ සිත මට පේනවා. මේ හැම දෙයක් තුළින්ම තමන්ගේ සිත දකිනවා නම් එයා දිට්ටි දිට්ටි මතේ කියන දේ තුළින් නිදහස් වෙලා ඉවරයි. මගේ සිත මට හැයෙනවා. දැන් යම්කිසි කෙනෙක් යමක් කියනකොට අපට තරහා යනවා නම් දැන් සිත තනුව නෙමෙයිද තරහා යන්නේ? සිත මෛත්‍රියෙන් පිරිච්ච එකක් නම් තරහා යන්නේ කොහමද? ඇයෙන දේ තුලින් මෛත්‍රියක් හැදෙනවා නම් ඒ හැදෙන්නේ සිතට සාපේක්ෂව නෙමෙයිද? අතුරුකම පාළ වෙන්නේ, මිතුරුකම පාළ වෙන්නේ, සතුට දුක පාළ වෙන්නේ, ලාභය කලාභය ඇති වෙන්නේ සිතට සාපේක්ෂව නෙමෙයිද? හටලෝ දහමම ක්‍රියාත්මක වෙන්නේ සිතට සාපේක්ෂව නෙමෙයිද? ඇයෙනවා නෙමෙයි මගේ සිත මට හැයෙනවා. මගේ සිත මට දැනෙනවා. බලන්නකො මේ සීතලයි මට හරියට මේ සීතල දැනෙනවා. නෑ මගේ සිත දැනෙන්නේ සිතටයි දැනෙන්නේ. මගේ සිත මට දැනෙනවා. සීතල දැනෙනවා නෙමෙයි සිත දැනෙනවා යාට. සිතක් නැත්තම් සීතල දැනෙන්නේ කොහමද? එතකොට සිත කියන්නේ වෙනම එකක්, සීතල කියන්නේ වෙනම එකක්. දැන් මෙයා දෘෂ්ටි දෙකක් නඩත්තු කරනවනේ. දෙකක් මෙයා හදාගෙනනේ. රස්නේ වැඩි බලන්නකෝ අද මේ දවස්වල හරියට රස්නේ පරිසරය හරියට රත් වෙලා දැන් මෙයා සිත වෙන වශයෙන් උත් මේ දැනෙන රස්නේ වෙනම දැනීමක් වශයෙන් ගත්තා. දැන් දෙකක් පවත්නවා. ඒ කියන්නේ එයා තාම සම්මාව තුල නැහනේ. සිත තියෙන නිසා නම් රස්නේ දැනෙන්නේ. මේ රස්නේ නෙමෙයි දැනෙන්නේ එයාගේ සිතයි යාට දැනෙන්නේ. මේ දැනීම තුලින් එයාගේ සිත යාට දැනෙන බව යාට තේරෙන්නේ පාය. එතකොට එයා දික්ටි දික්ටි මැත්තේ සුත සුත මැත්තේ කියන ඒකේන කමටාන හරියට තේරුම් ගත්තේ. අපේ සිත තමයි අපට දැනෙන්නේ. අපේ සිත තමයි අපට පේන්නේ. සිත නැතුව කො මොචරේන මලමිනියාගෙන් අහන්නකෝ කොයිද නිදානේ තියෙන්නේ කියලා. ඇඳුම් පැළඳුම් කොයිද තියෙන්නේ? කාගෙන්ද ණය ගත්තේ? කොච්චර ගෙවලද? ඉතුරු පොලි කොයිය කොච්චර දෙන්න තියෙනවද අහන්නකෝ. කතා කරන්නේ ඇයි? සිත නැත්තම් හැයෙන්නේ නැහැ. එන ඇයෙන්නේ කනට නෙමෙයි සිතට. එනම් මගේ සිතටයි හැයෙන්නේ. සිත නැත්තම් පේන්නේ. එනම් පේනවා නෙමෙයි සිතට පේනවා. සිතයි මේ පේන්නේ. පේන දේ බවට සිතපත් වෙලා පේන්නේ සිත, ඇහෙන්නේ සිත, දැනෙන්නේ සිත, ඇඟෙන්නේ සිත, දැනෙන්නේ සිත, සිතෙන්නේ සිත. ඒ සිතවිල්ල බවටපත් වෙලා තියන්නේ සිත. මෙන්න මේ කාරණාව හරියට අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කෙරුවොත් ඒක විනාඩියෙන් වුණොත් විනාඩියෙන් එයා රාතෙන්, විනාඩි පහකින් වුණොත් විනාඩි පහෙන් එයා රාතෙන්, පැය 24න් එයා ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තොත් පැය 24න් එයා රාතෙන්. මෙන්න මේ කියන කාරණාව අපේගේ ජීවිතවල අපි පුරුදු කරනවා නම් හැම මොහොතක් ගානේ සිතේ 100 කියන්නේ මොනවද? 100 ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? 100 පවතින්නේ කුමන ආකාරයටද? සිතයි 100යි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියන එක හරියට දැනගෙන ජීවත් වෙනවා නම් හැම මොහොතක් ගානේ මේ මානසිකත්වයෙන් අපිට පසු වෙන්න පුළුවන් නම් අපේගේ භවය මේකෙන් මෙතනම ඉවර වෙනවා, නතර වෙනවා. අපි විමුක්තියටපත් වෙනවා. සිතක් නැත්තම් පේන්නේ නැහැ, ඇයෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, ඇඟෙන්නේ නැහැ, සිතෙන්නේ නැහැ. සිත තියෙන නිසා තමයි සලායතන ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පේන බව දැනගන්නවයි කියලා කියන්නේ මම යාට වැරදුනා කියන එක නෑ. ඒ පේන්නේ යාගේ සිත. දැනෙන්නේ එයාගේ සිත, ඇඟෙන්නේ සිත. මේ හැම දේ තුළම ක්‍රියා කරන්නේ යාගේ සිතේ වෙනස් වීමක්. එයාගේ සිතේ ක්‍රියාකාරී ස්වභාවයක් මේ පවතින්නේ. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් අපගේ විමුක්තිය මේ මොහොතේම සිද්ධ වෙනවා. එහෙනම් සිතත් සිතේ පවතින 100ක් කියන කාරණාව පටවි මට්ටමින් අපි සාකච්ඡා කළා. පටවි මට්ටමින් අපට ගොඩාක් දේවල් තේරුණා. මේකින 100 සිතම තමයි, ඒ සිතමයි 100 වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. සිතේ 100 කියලා වෙනම එකක් නෑ, දෙකක් නෙමෙයි මෙතන තියෙන්නේ එකයි. කැලමුණත් රැල්ල, හැබැයි කැලමිලා තියෙන්නේ මෝදමයි. නිවුනාම මෝද, ඒ මෝද බවට පත් වෙලා තින්නේ තර උඩ විසියලාගේ රැල්ලමයි. දෙකම එකයි. ක්‍රියාකාරීත්වය වෙනසක් විතරයි තියෙන්නේ. 100 වශයෙන් පවතින්නේ සිතමයි. සිත වශයෙන් පවතින්නේ සිතමයි. එනා සිතයි 100යි කියන්නේ දෙකම එකයි කියන එක අපි තේරුම් අරගෙන මේකේ නැසකන දිව නාසයේ සමසිතෙන් මේකේ ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන ගනුදෙනුව දැන් ඉඳලා අපි කරන්න පටන් ගත්තොත් මේ මොහොතේ ඉඳලා අපේ රාත් දොරටුවේ දොරටුව විවෘත වෙලා ඉවරයි. අපි ඒකේන රාත් මාර්ගයේ ගමන් කරන්න පටන් අරගෙන ඉවරයි. එනා අපි කොච්චර දක්ෂ ලෙස වඩනවාද, ඒක විනාඩි ගානට, පැයකට, දවසකට, සතියකට සීමා වෙනවා අපේ රාත්ඵලයේ නිරෝධ සමාපත්තිය. එනා මේක අසකන දිව නාසයේ සමසිතෙන්ම සිත දකිනවා නම්, ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් සමෙන් සිතෙන් එයාගේ සිත විතර නම් එයා දකින්නේ. දැන් පුද්ගලෙක් ඉන්නවද, සත්වෙක් ඉන්නවද? දැන් එයාගේ නිරෝධ සමාපත්තිය දැන් එතනම නිර්මාණය වෙලා ඉවරනේ. පුද්ගලයාත් නැති වෙලා, සත්වයාත් නැති වෙලා, මාන්නේ අතුරුදාන් වෙලා ඉපදෙන්න කෙනෙක් නෑ. හේතුව සත්‍යයක් නෑනේ මෙතන. මොකවත් කළේ නෑ. එයාගේ සිත එයාම බවට පත් වුණා. සිත ඉතුරු වුණා. පුද්ගලයා අතුරුදාන් වුණා. සිතම 100 බවට පත් වුණා. හැමදේ තුළම සිත බවට පත් වුණා. හැමදේම සිත බවට ක්‍රියාත්මක වෙනවා. ඒවා බවටම සිතපත් වෙලා. දැන් මෙතන සත්‍ය පුද්ගලයෙක් නෑ. ක්‍රියාකාරී ස්වභාවයක් විතරයි තියෙන්නේ. එයාගේ වැඩ ඉවරයි. මෙන්න මේ කියන ධර්මතාවය අපගේ දෛනික ජීවිතයේ මේ මොහොතේ ඉඳලා වඩන්න පුළුවන් නම්, මෙන්න මේ මානසිකත්වයෙන් ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම්, මේ කියන වන්න ගන්ධ රස ඕජා, මේ කියන නාම රූප ඒ සියලුම දේවල් ගනුදෙනු කරන්න පුළුවන් නම්, ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පානවා. එහෙනම් සිතත් සිතේ පවතින 100ක්, සිතේ පවතින 100 කුමන ආකාරයටද පවතින්නේ? සිතේ පවතින 100 මොන විදියකටද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේ කාරණාව දැනගෙන මේ විදිහට ජීවත් වෙනවා නම්, මේ ආකාරයෙන් එක පුරුදු පුහුණු කරනවා නම්, අසකන දිව නාසය සමසිතෙන් සිතත් සිතේ පවතින 100ත් මේ විදිහට මේ කමඨාන වඩනවා නම්, මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පානවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.